රෝහලේ අඩුපාඩුකම්වත් නැහැ. රෝගීන් ප්‍රමාණය මදි ක්ලිනිකස් කරලා. එතකොට ඒකින්ද තමයි සුප්‍රීම කෝට් එකට තිබුණා තීන්දුව කරන්න. ඒකින්ද තමයි අපි රෝහලක් ඉල්ලන්නේ. දැන් KDU එක පීටවල තියෙනවා පුද්ගලික වෛද්‍ය විද්‍යාලය. ඒ වෛද්‍ය පුද්ගලික වෛද්‍ය විද්‍යාලය හොඳයි. ඒ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සල්ලි ගන්නවා. එතකොට එදා මොකද කරේ ඔය GMO එක? හිල්ලාරි දෙන්නේ ගිහිල්ලා බොහොම හොඳයි කියලා ආවා. එතකොට විරුද්ධුන්නේ නැහැ. මොකෝ ගෝඨාභය රාජපක්ෂ. මේකෙත් මම කිව්වා මේකේ උපකල්පවත්කම දෙන්න පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂට දෙන්න පුළුවන් වුණා නම් ඒ වෙලාවේ මේකත් හරි. මම අහන ඔය ඔක්කොම විප්ලවවාදී කට්ටිය ඔය අරගාමි මේගාමි දීර්ඝගාමි ඔක්කොම කොහෙද හිටියේ කියලා. ඒ වෙලාවේ ඒක නවත්ත ගන්න බැරුව. ඒකට හොඳයි පුද්ගලික වෛද්‍ය විද්‍යාලය. එතකොට කොතලාවල ඇකඩමියක මොකද ආණ්ඩුවේ? ඒක සෙමි ගවර්න්මන්ට්. මේ තරම් නිදහස් අධ්‍යාපනය ගැන ආදරේ නම් ඇයි පිටරට ගිහිල්ලා මේ වෛද්‍ය උපාධිය අරගෙන එනකොට ඒ ළමයිම ඒකට විරුද්ධ වෙන්නේ නැත්තේ?